بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبح لله ما في السماوات والأرض وهو العزيز الحكيم له ملك السماوات والأرض يحيي ويميت وهو على كل شيء قدير هو الأول والآخر والظاهر والباطن وهو بكل شيء عليم අහස්වල සහ මහ පොළොවේහි සියලු දෑ අල්ලාහ්ව සවිසුද්ධ කරති. ඔහු සර්ව බල සම්පන්න සර්ව ප්‍රඥාවන්ත වේ. ඔහුටය අහස්වල සහ මහ පොළොවේ රාජධානී හිමිවන්නේ. ඔහු ප්‍රාණය දෙන්නේය, මරණයට පමුණුවන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලධාරීය. ඔහු පළමුවැන්නාද, අන්තිමයාද, ප්‍රත්‍යක්ෂකයාද ගුප්ත යාදවේ. තවද ඔහු සියලු දෑ මැනවින් දනි. ඉදා වකාඅතිල් වාකිඅතු ලයිස ලි වකාඅතිහා කාදිබා ඛාෆිදතු රාෆිආ ඉදා රුජ්ජතිල් අර්දු රජ්ජන් වබුස්සතිල් ජිබාලු බස්සා ෆකානත් හබාඅම් මුම්බස්සා وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ وَالسَّابِقُونَ السَّابِقُونَ أُولَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ نيت سدويم سدوان قلهي එය සිදුවීම බොරුයැයි කියන්නෙකු නැත. එය සියලු දෑ උඩු යටිකුරු කරනු ඇත. මහ පොළව චණ්ඩ කම්පනයකින් කම්පනය වන කල්හි තවද කඳු සුණු විසුණු කරනු ලැබ එය විසිරුණු දූවිලි බවට පත්වන්නේය. තවද නුඹලා පංති තුනක් වන්නාහුය. දකුණු පස ජනයා කොතරම් භාග්‍යවන්තද! වම්පස ජනයා කෙතරම් අභාග්‍යවන්තද! ප්‍රමුඛ වූවෝ වෙති. ඔවුහු අල්ලාහට සමීප වූවෝ වෙති. ඔවුන් භාග්‍යයෙන් යුත් ජන්නාවන් එනම් ස්වර්ග උයන්හිය. සුල්ලතුන් මිනල් අව්වලීන වකලීලුන් මිනල් ආඛිරීන් අලා සුගුරින් මව්දුනතින් متكئين عليها متقابلين يطوف عليهم ولدان مخلدون بأكواب وأباريق وكأس من معين لا يصدعون عنها ولا ينزفون وفاكهة مما يتخيرون ولحم طير مما يشتهون وحور عين كأمثال اللؤلؤ المكنون جزاء بما كانوا يعملون ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පෙර සිටි ජනයා අතුරින් වෙති. තවද පසු කාලීන ජනයා අතුරින් ඔවුන්ගෙන් ටික දෙනෙකු වෙති. ඔවුන් රන් මුවා යහන්වලය. එකිනෙකාට මුහුණලා එහි මත හාන්සි වන්නන්ව සිටිති. සදාකාලික දරුවෝ ඔවුන් වටා සේවය කරමින් සැරිසරති. ගලා බසින උල්පතකින් මිදිපැන් මුව විට දක්වා පුරවාගත් ගුරු ලේතුද කෙන්ඩි සහ කුසලානද සමග සැරිසරති. එය පානය කිරීමෙන් ඔවුනට එයින් හිස කැරකවිල්ලක් හෝ ඔවුන්ගේ සිහිය වෙනස්වීමක් හෝ සිදු නොවේ. තවද ඔවුන් විසින් තෝරාගනු ලබන පළතුරු සමග, ඔවුන් ආශා කරන පක්ෂි මාංශ සමගද ඔවුහු ඔවුන් වෙත ගෙනවිද්දෙති. තවද කොපු තුල සැඟවුණු මුතුමෙන් වූ හෝරුන් ඊන් එනම් මියුලෙසියන්ද සිටිති. මේවා සියල්ල ඔවුනට ලැබෙනුයේ ඔවුන් කරමින් සිටි යහපත් දෑට පල විපාක වශයෙනි. لا يسمعون فيها لغوا ولا تأثيما إلا قيلا سلاما سلاما وأصحاب اليمين ما أصحاب اليمين في سدر مخضود وطلح منضود وظل ممدود وماء مسكوب وفاكهة كثيرة لا مقطوعة ولا ممنوعة وفرش مرفوعة إنا أنشأناهن إنشاء فجعلناهن أبكارا عربا أترابا لأصحاب اليمين ඔව් එහි අල්ලාප සල්ලාප හෝ පෞකාර කතා බහ ශ්‍රවණය නොකරති. ඔබට සාමය සැනසුම වේවා යන ප්‍රකාශයේ හඬ මිස දකුණුපස ජනයා කතරම් භාග්‍යවන්තද? ඔවුන් කටු නැති මසන් ගස් අතරෙහිද එක මත එක ගොඩ ගැසුණු කිසෙල් කැන් අතරද විසිරී පවතින සෙවණෙහිද නිරතුරුව වැහෙන ජලයෙහිද අධික පළතුරුහිද නොනවතින සහ තහනම් නොවන උච්චාරෝපිත ආසනයන්හිද ඔවුහු වෙති. අපි ඔවුන්ගේ භාර්යාවන් නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු. අපි ඔවුන් පෙම්බර සමවයසක කන්‍යාවන් බවට පත් කළෙමු. මේ සියල්ල දකුණු පස ජනයා සඳහාය. من الأولين وثلة من الآخرين وأصحاب الشمال ما أصحاب الشمال في سموم وحميم وظل من يحموم لا بارد ولا كريم إنهم كانوا قبل ذلك مترفين وكانوا يصرون على الحنث العظيم وكانوا يقولون أئذا متنا وكنا ترابا وعظاما أئنا لمبعوثون أو آباؤنا الأولون قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පෙර සිටි ජනයාතුරින් වෙති. තවද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පසු කාලීන ජනයාතුරින්ද වෙති. වම්පස ජනයා කතරම් අභාග්‍ය සම්පන්නද? ඔවුන් අග්නි පාතාලයෙහි හා නිම් නැති උණුදියෙහිය. තවද කළු දුම් සෙවණෙහිය. එහි සිසිලක්ද සෙනසුමක්ද නැත. සැබවින්ම ඔවුහු ඒට පෙර සැප සම්පත්හි වූවෝය. තවද සාපරාදී පාපයන්හි ගැලී සිටියෝය. අප මියගොස් දූවිලි සහ ඇටකටු බවට පත් වූවායින් පසුද සැබවින්ම අප මලවුන් අතුරින් නැගිටුණු ලබන්නේද? තවද අපගේ පැරණි පියවරුන්ද එසේම නැගිටුණු ලබන්නේදැයි ඔවුහු අසමින් සිටියහ. නබි මුහම්මද් මෙසේ පවසව. සැබවින්ම පෙර කාලයේ අයද පසු කාලයේ අයද සියල්ලෝම නියමිත දිනක එකට එක් රැස් කරනු ලබන්නේය. إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم فمالئون منها البطون فشاربون عليه من الحميم فشاربون شرب الهيم هذا نزلهم يوم الدين نحن خلقناكم فلولا تصدقون أفرأيتم ما تمنون أأنتم أنتم تخلقونه أم نحن الخالقون نحن قدرنا بينكم الموت وما نحن بمسبوقين على أن نبدل أمثالكم وننشئكم فيما لا تعلمون නොමගගිය අයලුනි ප්‍රතික්ෂේප කරන්නනි සැබවින්ම නුඹලා සක්කූම් ගසින් ගෙඩි අනුභව කරන්නෝ වෙති එහෙයින් නුඹලා ඒයින් කුස පුරවා ගන්නෝ වෙති අනතුරුව නුඹලා ඒ මත නිම් නැති උණු දිය පානය කරන්නෝ වෙති එවිට පිපාසිත ඔටුවාමෙන් නුඹලා පානය කරන්නෙහුය මෙය විනිශ්චය දිනේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරයයි අපි නුඹලා මැව්වෙමු. කුමක් හේඳ නුඹලා ඒ පිළිනොගන්නේ? නුඹලා පහ කරන ශුක්‍රාණු බිඳුව ගැන නුඹලා සලකා බැලුවේද? එමගින් මිනිසාවන ඔහුව නුඹලා මවන්නේද? නැතිනම් මවන්නෝ අපිද? අපි නුඹලා අතරට මරණය නිර්ණය කළෙමු. අපි අභිභවා යනු ලබන්නන් නොවෙමු. නුඹලා වෙනුවට වෙනත් ජනතාවක් නුඹලා මෙන් වෙනස් කිරීමටද නුඹලා නොදන්නා වෙනත් ස්වරූපයකින් නුඹලා මැවීමටද අපි අසරණ නොවෙමු. وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَى فَلَوْلَا تَذَكَّرُونَ أَفَرَأَيْتُم مَّا تَحْرُثُونَ أَأَنتُمْ تَزْرَعُونَهُ أم نحن الزارعون لو نشاء لجعلناه حطاما فظلتم تفكهون إنا لمغرمون بل نحن محرومون أفرأيتم الماء الذي تشربون أأنتم أنزلتموه من المزن أم نحن المنزلون لو نشاء جعلناه أجاجا فلولا تشكرون أفرأيتم النار التي تورون أأنتم أنشأتم شجرتها أم نحن المنشئون نحن جعلناها تذكرة ومتاعا للمقوين فسبح باسم ربك العظيم نُبَلَاگِ پْرَتَمَ مَوِي مَگَنَ سَبَوِنْ مَ نُبَلَا دَنِّ هُوِيَ نُبَلَا مِنِهِ نُكَرَرْنِ هُوْدَ නුඹලා වපුරන දේ එනම් බීජ ගැන නුඹලා සලකා බැලුවේද නුඹලාද ඒ වගා කරන්නේ නැතහොත් වගා කරන්නෝ අපිද අපට අභිමත නම් අපි ඒවා දහයියා බවට පත් කරන්නෙමු එවිට නුඹලා ආරුම පුදුම වී අපට දඩුවම් ලැබී ඇත නොඑසේ අපි පරාජිතයෝ වීමුයි නුඹලා පවසනු ඇත නුඹලා පානය කරන ජලය ගැන නුඹලා සලකා බැලුවේද වලාකුළු වලින් එය පහල කරන්නේ නුඹලාද නැතහොත් පහල කරන්නෝ අපිද අපට අභිමත වී නම් එය ලුණු බවට පත් කළ හැකිය නුඹලා කෘතඥ නොවන්නේහුද නුඹලා දල්වන ගින්න ගැන නුඹලා සලකා බැලුවේද එහි ගස් මැව්වේ නුඹලාද නැතහොත් ඒ වායේ මැවුම් කරවෝ අපිද අපි එය සිහිපත් කිරීමේ සාධකයක් බවටත් අවශ්‍ය අයට ජීවනෝපායක් බවටත් පත් කළෙමු. නබි මුහම්මද් උත්තරීතර වූ නුඹගේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරව. فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ إنه لقرآن كريم في كتاب مكنون لا يمسه إلا المطهرون تنزيل من رب العالمين أفبهذا الحديث أنتم مدهنون وتجعلون رزقكم أنكم تكذبون نت තාරකාවන් පිහිටි තැන් මත දිවුරා සිටිමි. නුඹලා දැන සිටියානම් සැබවින්ම එය ඉමහත් දිවුරුමකි. සැබවින්ම මෙය ගෞරවනීය අල්කුර්ආනයකි. මෙය සුරක්ෂිත ග්‍රන්ථයක සටහන් වූවකි. පිරිසිදු වූවන් මිස මෙය ස්පර්ශ නොකරති. මෙය විශ්වයාධිපතිගෙන් පහළ වූවකි. එසේනම් මෙම භාෂිතය ගැනද නුඹලා පහත් කොට සලකන්නේ මෙය බොරුයයි කීමද මෙම අනුග්‍රහයේ නුඹලාගේ කොටසවන්නේ فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ فروح وريحان وجنة نعيم وأما إن كان من أصحاب اليمين فسلام لك من أصحاب اليمين وأما إن كان من المكذبين الضالين فنزل من حميم وتصلية جحيم إن هذا لهو حق فسبح بسم ربك العظيم රාණය උගුරු දණ්ඩට පැමිණි කලෙහි එවිට නුඹලා අසරණව බලා සිටින්නේහුය. අපි නුඹලාට වඩා ඔහුට සමීපව සිටිමු. එහෙත් නුඹලා නොදකින්නේහුය. නුඹලා කිසිවෙකුගේ බලපෑමට යටත් නොවන්නේ නම් එසේනම් නුඹලා සත්‍යවාදී වුනම් එය එනම් ප්‍රාණය නැවත කැඳවීමට නුඹලාට නොහැක්කේ මන්ද? ඔහු අල්ලාට ඊට සමීපස්ත කරන ලද්දන්ගෙන් නම් ඔහු වෙනුවෙන් ශාන්තියද සුවඳ පැලෑටිද භාග්‍යෙන් යුත් ජන්නාවද ඔහුටය. ඔහු දකුණුපස ජනයාගෙන් වී නම් එසේනම් දකුණුපස ජනයාගෙන් නුඹට සලාම් ශාන්තිය වේවායයි සුබ පැතුමිය. ඔහු ප්‍රතික්ෂේප කරන නොමග ගියවුන්ගෙන් වීනම් ඔහුට නිම් නැති උනුදියෙන් සංග්‍රහ කිරීමද නිරාගින්නෙහි තවාලීමද වේ. සැබවින්ම මෙය නිසැක සත්‍යමය. එබැවින් නබි මුහම්මද් නුඹගේ උත්තරීතර වූ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරව.